මම මේ පක්ෂයේ කොයි ආකාරයකින්වත් දාලා ගියේ නැහැ. මම දැක්ක එක නායිකාවක් කියනවා මෛත්‍රී මහින්දයි කවුලා තමයි කැඩුවේ කියලා. ඉස්සර එයා කිව්වේ මෛත්‍රී අනුරයි කවුලා කැඩුවයි. දැන් අනුර ගැන බිම්දුව කපලා මහින්ද ආදේශ කළා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ වැඩපිළිවෙලකට තමයි මට පෙනෙන්නේ. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීම නෙවෙයි, ඒ නායිකාව කරන ප්‍රකාශ සහ කරන වැඩපිළිවෙල තුළ පැහැදිලිව පෙනෙන්නේ කියන එකයි මට කනගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙලා තියෙනවා. මම එක පැත්තකින් සන්තෝෂ වෙනවා. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති UMP සභාපති වගේ මම හැමතැනම පින්තූරවල තියෙන්නේ කොළ පාටින් ඒ වරක් තියෙනවා, අපේ පැත්තේ නිල් පාටින් තියෙනවා. ඉතින් ඒකත් අපිට ජයග්‍රහණයක්.